නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ රූප සංඛානේ කීවේ ඒ තත්්‍ය සාමාග්‍රියකින් තමා බොහෝ ධර්ම උපදින සමහර ධර්ම කෙනෙකුන්ගේ ඇතිවීමට වමනා කරන කරුණු රාශියක් තිබෙනවා. අපි නිදර්ශනයක් වශයෙන් ගත්තොත් සිත් පිළිබඳ වුවත් ඒ වෙනත් තත්ත්වයන් අතර දැන් ඩක්කු විඥානය කියන සිත ඇතිවීමට වමනා කරන කරුණු හතරක් දක්වා. ඒ කරුණු හතරම පමණක් නෙවෙයි ඩක්කු විඥානය ඇතිවීමට හේතු වන්නේ. නමුත් ඒවා ඉතාම අවශ්‍යයි. ඒ චක්ෂු ප්‍රසාදය, රූපාරම්මණය, ආලෝකය, මනසිකාරය. ඒ ඉදිරියේක චක්ෂු ප්‍රසාද චක්කු විඥානයක ඔය චක්කු විඥානයේ ඇතිවීම තුවමනා කරන ඒ කර්ම හැටියට ඒ හතර දක්වා පිළිතා. ඒ චක්කු විඥානයට ලැබෙන උපකාර රාශියක් තිබෙනවා. ඒ සිතෙහි ලැබෙන චෛතසික අටක් තිබෙනවා. ඒ එක එක චෛතසිකයකින් ඒ සිතට උපකාර කරනවා. අන්‍යෝන්‍ය වශයෙන්, මිශ්‍රය වශයෙන් ව්‍යාපි. ඒ නිසා ප්‍රත්‍ය සාමග්‍රියකින් තමා යම් ධර්මයක් ඇතිවන්නේ. එක හේතුවකින්ම නෙවෙයි. එහෙත් මේ රූප පිළිබඳ කතාවේ ඒ රූප උපදවාලීමට හේතු වන ප්‍රධාන කාරණේ කියන සංඛාන හතරක් දක්වා රූප සමුත්ථාන කම්මං චිත්තං උතු ආහාරෝ චේති චත්තාරි රූප සමුත්ථානාන් යා අභිධර්මාර්ථ සංග්‍රහයේ එය දැක්වෙනවා. කර්මය, සිතය, ඍතුය, ආහාරය කියන ඒ රූප උපදවන කරුණු හතරක් ඇත්තේ. ඒ කර්මය එක හේතුවක් රූප උපදවන. ඒ කර්මයෙන් උපදවන රූපවලට කියනවා කර්මජ රූප, එහෙම නැත්නම් කටත්තා රූප. ඒ ඍතුයෙන් සිතෙන් උපදවන රූපවලට කියනවා චිත්තජ රූපය. නැත්නම් චිත්ත සම්ප්‍රාණ රූප. ඍතුයෙන් උපදවන ඍතුයි කීවේ සීත හෝ උෂ්ණ තේජෝ ධාතු. ඒ තේජෝ ධාතුවෙන් උපදවන රූපවලට කියනවා උතිජ රූපේ. අනිත් එක තමා ඒ කනබොන ආහාර අබලිකාර ආහාරය කියලා දක්වන්නේ ඒ ආහාරයෙන් උපදවන රූප ආහාර පෝජාව. ඒවාට කියනවා ආහාරජ රූප. මෙහෙම රූප සමුත්ථාන හතරක් දැක්වෙනවා. කම්ම, චිත්ත, ඍතු, ආහාර. එයින් පළමු කොට කියවෙන්නේ කර්මජ රූප ගැන. ඒ කර්මජ රූප සමහර උපාදින්න රූපේ කියලා කිව්වේ. ඒ කර්මජ රූප කියනවා ඒකාන්ත කර්මජ රූප, අනේකාන්ත කර්මජ රූපේ කියලා කොටස් දෙකකට බෙදෙනවා. ඒකාන්ත කර්මජ රූප කියන්නේ කර්මයෙන් මිස වෙන කිසිවකින් නූපදනා රූප කියන තේරුමනුයි. ඒවාට ඒකාන්ත කර්මජ රූප. අනේකාන්ත කර්මජ රූපේ කියන්නේ වෙනත් හේතු වලින්ද උපදින, කර්මයෙන්ද උපදවන රූපවලටයි අනේකාන්ත කර්මජ රූපේ. ඒ ඒකාන්තජ රූප නවයක් තිබෙනවා. අනේකාන්ත කර්මජ රූපද නවයක් දක්වා. කර්මජ රූප පිළිබඳව නැත්නම් රූප සමුත්ථානවලදී කතා කරන්නේ ඒකාන්ත කර්මජ රූප ගැන. පළමුවෙන් කියන්නේ ඒකාන්ත කර්මජ රූප ගැන. ඒකාන්ත කර්මජ රූප අප දැනගත්තේ චක්කු, සෝත, ඝාන, ජීවහා, කාය, ඉතිභාව, උම්භාව, ජීවිත, හද කියන මෙන්න මේ නාම ඒකාන්ත කර්මජ. ඉතින් මේ කර්මද රූප උපදවන හේතුව කාරණය තමයි කර්මය. ඒ කර්මයේ වශයෙන් දක්වා තිබෙනවා සිත් 25ක ලැබෙන කර්ම කියන්නේ චේතනාවනේ. සිත් 25 දක්වා තිබෙනවා කර්මජ රූප උපදවන කර්මය හැටියට. ඒ 25 අතුරෙන් එකක් පිළිබඳව සාකච්ඡා කළ යුතුයි. එහෙම සාකච්ඡා කර තිබෙන බව මට පොතපතක දක්නට ලැබුණේ නෑ. ඒ මොන සිතද? උද්ධච්ච සංපයුක්ත සිතයි. අපි උද්ධච්ච සංපයුක්ත සිත ගැන කතා කරන විට කියනවා ඒ සිතින් ප්‍රතිසන්ධියක් ගෙන දෙන්නේ නැtei. උද්ධච්ච සංපයුක්ත සිත. දැන් මේ කර්මජ රූප උපදින්නේ ප්‍රතිසන්ධියක් සමගම උපදින කර්මජ රූප තිබෙනවා. ඊට පසුව ලැබෙන කර්මජ රූප තිබෙනවා. නමුත් ඒ කර්මයේ වශයෙන් ගන්නෙ ප්‍රතිසන්ධියේ ගෙන දුන් කර්මයෙන් කර්මජ රූපේ ඉපදීමේ ඒ හේතුව හැටියට සලකන්නේ ප්‍රතිසන්ධියේ ගෙන දුන්න කර්ම. ඒ නිසා තමයි ඒ කර්මයෙන් විපාක ස්කන්ධා කතත්තා රූප උපදවන්නේ. දැන් මේ ප්‍රතිසන්ධිය ගැන කතා කරන විට ඒ ප්‍රතිසන්ධියේදී ප්‍රධාන ධර්මය දැන් සිතයි කයයි දෙකම පවත්නා ලෝකවල ප්‍රතිසන්ධි කෘත්‍යයේ සිදු කරමින් ලැබෙන්නේ සිත. ඒකටයි කියන්නේ ප්‍රතිසන්ධි සිත. ඒ ප්‍රතිසන්ධි සිත හා පෙරපසු නැවි හට ගන්නවා කර්මජ රූප මෞ කුසක පිළිසිඳගත් කෙනෙකුට නම් උදත් පිරිසයින් කලාප තුනක් කියත් යටත් පිරිසයින් කලාප දෙකක් කියත් දැක්කේ. භාව දසකයේ නැතිව ලැබෙන්නටත් පුළුවන් නිසා කලාප දෙකක් දක්වනවා. එහෙම නැතිව ඔය ඕපපාතික ප්‍රතිසන්ධි ගන්න දෙවියන් භ්‍රක්‍මයන් ඒ වගේම ඔය പ്രേත යන් ආදී උදන්දන් පිළිබඳව දක්වනවා. ඔවුනට ප්‍රතිසන්ධි සිත ලැබෙනවාත් එක්කම ප්‍රතිසන්ධිය හා පෙරපසු නොවි කර්මජ රූප සියල්ලම ලැබෙනවා. චක්කු සෝත ධාන ජීවා කාය කියන ඒවා ඉතින් භාව රූප ලැබෙන තැන්වල නම් භාව රූපයක්. ඒ සම්බුද්ධ භක්ම ලෝක පිළිබඳව නම් ජීවිත නරකයක් විශේෂයෙන් සඳහන් කරන ඒවත් ලැබෙන බව දක්වා කලාප හතක් ගැන කියනවා. චක්කු සෝත ධාන ජීවා කාය ඉති භාවය හෝ කුම්භාවය කියන ඥාත් හදයක් ඒ දෙයන් එහෙම දක්වනවා. අපි ඒවා සාකච්ඡා කරත් හැකි ඉදිරියට. ඒ කර්මය ගැන කතා කරන විට ඒ කර්ම වශයෙන් දක්වනවා කුසල කුසල කර්ම රූප කර්මජ රූප උපදවන කුසල කර්ම වශයෙන් දක්වනවා රූපාවචර කුසල් කාමාවචර කුසල් රූපාවචර කුසල් කියන ඒ 13 දැන් පුඤ්ඤාභි සංඛාර කීයේ? ඒ රූපාවචර කාමාවචරයි රූපාවචරයි. කාමාවචර කුසල් සිත්ති වෙනවා 8ක්, රූපාවචර කුසල් සිත්ති වෙනවා 5ක්. ඒ 13ම තමයි පුඤ්ඤාභි සංඛාර කියලා දැකෙන්නේ උපටිච්ච සමුප්පාද කතාවෙන්. අපුඤ්ඤාභි සංඛාර කියා ගන්නේ අකුසල් සිත් 12. අකුසල් සිත් 12. ආනින්දාභි සංඛාරයෙන් කීවේ අරූපාවචර කුසල් 4. ඒ අකුසල් සිත් 12ම අපුඤ්ඤාභි සංඛාර කියා අරගෙන තිබෙනවා. ඒ වගේම ඒවා නිසා ලැබෙන සංඛාරපච්චය විඥානං කියා ලැබෙන විඥාණයද චක්කු විඥාන, සෝත විඥාන, ධාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා ඒ විපාක විඥාන දක්වා තිබෙනවා 32ක්. ලෝකෝත්තර විපාක හැර ඒ නිසයි මා කීවේනේ කර්මජ රූප උපදවන සිත් රසයෙන් අරන් තිබෙන සිත් 25ට ප්‍රතිසන්දියක් දෙන නොදෙන කර්මයන්සේ දැක්ගෙන උද්දච්ච සම්පූර්ණ සිතක් තරම් නේ අරන් තිනම් අනේ නිසා ඒක පිළිබඳ ඒ මෙතනදී අපි සාකච්ඡා කරනකොට ඒ ගැන අපි සොය එහෙම මට මතක නැහැ කොතනකවත් ඒ ගැන සාකච්ඡා කරා. ඒක මට මතුවුණු ප්‍රශ්නයක්. ප්‍රතිසම්භිය ගැන නොදෙන ඒ කර්මජ රූප උපදවන සිතක් හැටියට ඒ දක්වා දෙනවා. දක්ෂ සම්ප්‍රේස. ඒ කර්මය ගන්නා විට එක භවයක ප්‍රතිසම්භිය ගැන දෙන කර්මය තමා ඒ භවෙහි කර්මජ රූපද උපදවන්නේ. කර්මජ රූපද ගැන දෙන. ඒක විරුද්ධ ඒ ඊට වෙනස් මතක් තිබෙනවා අපි ධර්මිකයන් අතර. ඒ වෙන වෙනත් කර්ම වලින් කර්මජ රූප ලැබෙනවයි කියලා සමහර ආභිධර්මික ඒ ආචාර්යවරු කියා. එහෙමනම් මේ 12ම ගන්නට පුළුවන් උද්දච්ච සම්පවිත සිතක් එක්. ඒක ඒතරම්ම කාරණයක් නෙවෙයි. කර්මජ රූපයි කියන ඒවා උපදවන්නේ කර්මයෙන් කියලා දැනගත්තම ඇති. ඒ කර්මයෙන්මයි ඒවා උපදවන්නේ. ඒ කියන්නේ කර්මය නිසා තමයි කෙනෙක්ට විපාකයක් ලැබෙන්නේ. ඒ විපාකය තමයි කර්මයෙන් ගෙන දෙවන ප්‍රධානම විපාකය. කර්මා විපාකා වත්තන්ති. විපාකෝ කම් සම්භවෝ. කම්ම කර්මය විපාකය ගෙන දෙන. ඒ නිසා කර්මයෙන් ගෙන දෙන ප්‍රධාන එක ඵලය හැටියට ගත යුත්තේ විපාකය. අනිත් එක තමයි කර්මජ රූප. ඒ කර්මජ රූප වලට කර්මයක සම්බන්ධයම තිබෙනවා. කර්මයක් නැතිව කර්මජ රූප උපදින්නට බෑ, ඇතිවන්නට බෑ. ඉතින් ඒ උපදින කර්මජ රූප ඒ භවයේදී ලැබෙන්නේ ඒ භවයේ ප්‍රතිසන්දිය ගෙනදීමට ඉදිරිපත් වූ කර්මයේ විසයි කර්මයේ නිරූපී රූප උපදවන්නේ කියන එකයි ඒ පිළිගත් අදහස. ඒ නිසා ඒ කර්මජ රූප උපදවන කර්ම වශයෙන් ගන්න 20 කීයද කියන්නේ 25ක් කියනවා. 25ක් කියනවා. ඒ කියන්නේ ඒ සංඛාර අවිජ්ජා පත්‍ය සංඛාරා කියන තැන සංඛාර වශයෙන් ගනු ලබන්නේ ඒ චේතනා 29ක්. අකුසල චේතනා 12යි, කාමාවචර රූපාවචර කුසල චේතනා 13යි, අරූපාවචර කුසල චේතනා 4යි, 29යි. නමුත් මෙතන මේ රූප උපදවන කර්ම ගැනයි කතා කරන්නේ. ඒ නිසා තමයි අරූපාවචර කුසල චේතනා 4 අත්හර. මේ මාත්‍යර්ගම 25ක් ගන්න. කර්මයේ උපදවන කර්මයේ රූප උපදවන කර්මයේ අනේ උපදවන රූප මොනවාද? යා ඊළඟට දතුදි. ඒවා තමයි අර චක්කු සෝත ආදී වශයෙන් දැකෙන්නේ. දැන් ඒ ඇස මේ කර්මය නිසා ලැබෙන්නේ ඇයි කියලා ප්‍රශ්නයක් ඇති වුණා. ඒකට දිය යුතු පිළිතුර තමයි කවර හෝ කර්මයක් සිදු කරන විට අප කරන කර්ම කුසල්ම නෙවෙයි. කුසල්ම පමණක් නෙවෙයි අකුසලුත් කියලා. අකුසල්ම පමණක් නෙවෙයි කුසලුත්. එහෙමනේ කුසල් අකුසල් කියන මේවා ඒ ප්‍රත්‍යජන සම්තානී උපදන ධර්ම. ඒ ක්‍රියාවසෙන් සිදු නොකොට උවත් කුසල අකුසල චේතනා අපට උපදී. නේ? දැන් ඒ කුසල අකුසල චේතනා ක්‍රියාවට නැංවීම සඳහා තමයි අපට ద్వාර දෙකක් තියෙන්නේ. අනිත් එකේ ක්‍රියාවක් තිබෙනවා. නමුත් ඒක අන්‍යන්ත දෙන්නේ. අන්‍යන් එක්ක ඒ තරම් සම්බන්ධයක් පවත්වන එකක් වන්නේ නැහැ. ඒ ක්‍රියා සිදුවීමේ දොරටු දෙක තමයි කය වචන. කය වචන. එදින මේ කය වචන දෙකෙන් ඒ ක්‍රියා සිදු කිරීමටත් සිත නැතුව බෑ. සිතයි පළමු කොට ඇතිවන්නේ. ඒ සිතේ පළමු කොටය උපදිනවා. එහෙම ඒ අකුසලයක් කිරීමට උවමනා කරන ඒ තත්වය පළමු කොට ඇතිවන්නේ සිතේ. ඒ සිතේ ඇති වූ අවස්ථාවේදී තමා සිහිය ඇතිව සිටින කෙනෙක් වෙතෝ. නැත්නම් සිහියේ අවස්ථාවේදී තමන්ට උපදවා ගන්නට හැකි වෙතෝ. කයින් වචනයෙන් ඒ වැරද්ද සිදුවන්නට නොදී රැකෙන්නට පුළුවන්. ආරක්ෂා වන්නට පුළුවන්. ඒ කියන්නේ යෝනිසෝ මනසිකාර්ය යොදා ගන්න තීක්ෂ. එහෙම නැත්නම් මේ වැරද්ද කෙරෙත්. දැන් ඒ කියන්නේ කෙනෙක් තමන්ට ඇතිවුණු චිත්ත වේගය ආවේගය පාලනය කරගන්නට බැරි වීම හේතු කොටගෙන තමයි කටින් කියන්නේ. ඒ මුල් කරුණක් නිසා කවර කෙනෙකුට හෝ තමාගේ සිත දූෂ්‍ය කරගෙන ඒ නරක වචනයක් කියනවා නම් ඒ සමාතරම හොඳ දෙයක් නෙවෙයි. ඒක නරක. ඒ නරක දෙයක් කිරීමට තමා දෙලඹුනේ නැත්නම් තමාට සිදු වූයේ ඒ සිත පාලනය කරගන්නට බැරි වීම නිසා. ඒ එහෙමනම් පාලනය කරගන්නට හැකි වුණා නම් දොරටුවේ ඉඩ ලැබෙන්නේ නැහැ. දොර වසාගෙන තියාගන්නට පුළුවන්. දොර විරුද්ධ කර දෙන්නේ. මේ පාලනය නැති නිසා. සිතෙහි පළමු කොට හටගන්න. අන්න ඒකත් සැලකිය යුතු කරුණක්. දැන් සිතින්ම පමණක් සිතම ප්‍රධාන කොට සිතේම ඇතිවන කර්මත් අප දන්නවනේ. මේ අභිජ්ජා ව්‍යාපාද මිච්ඡා දිට්ඨි අනභිජ්ජා අව්‍යාපාද සම්මා දිට්ඨි කියලා එහෙම මනක් කර්ම දක්වනවනේ. අකුසල මනක් කර්ම කුසල මනක්. අකුසල මනක් කර්ම තමයි අභිජ්ජා ව්‍යාපාද මිච්ඡා දිට්ඨි. දැන් මේ අභිජ්ජාව කය වචනය කියන මේ දෙක යදාගත්තේ නැති වුණා. අභිජ්ජාව ඇති වුණා නම් කෙනෙකුට ඒක කර්මපතයක්. අභිජ්ජා කියන්නේ අන්‍යයන් සම්පතක දෙයක්. ඒ දේ සමහර විටක පුදු සංස්කාරයක් කියන්නේ අචේතනික දෙයක් වන්නට පුළුවන්. ඇතැම් විටක සචේතනික වන්නට පුළුවන්. අන්‍යයන් සම්පතක තමා සම්පතකයක් නෙවෙයි. ඒ අන්‍යයන් සම්පතක වූ අචේතනික සචේතනික කියන යමක් සචේතනික කියනකොට මෙතන තුන්ක තේරෙනවානේ. එක්කෝ එක් මිනිසෙක් එහෙම නැත්නම් ස්ත්‍රියක් එහෙම නැත්නම් තිරිසංගත සතෙක් බල්ලෙක් බලලෙක් ගුණෙක් ඔයාදී අපර සතෙක් වත් ඒ අචේතනික සචේතනික. ඒ අචේතනික සචේතනික කියන කවර දෙයක් පිළිබඳව හෝ තමන්ට ඇතිවෙතොත් අදහසක් මේ දේ මට දේනම් මට අයිති කරගන්නට ඇත්නම් මේවා මට වේවා කියලා මේ මට වේවා අදිවසේ ඒක තමයි ඔය අභිජ්ජා. තමා වෙතට නම්වා ගැනීම. ඒ නම්වා ගැනීම කියන්නේ සිතින් ඒකයි අපිට. එහෙම නැත්නම් මේ අපි ගෙමු බොහොම සිත ඉනවන සිත අදවන යම් කිසි දෙයක් ඒ සචේතනික අචේතනික එහෙම දෙයක් දක්නට ලැබිලා හුදු ලෝභ මාත්‍රයක් Tamange සිතේ ඇති වෙන ඒ පිළිබඳ ආසාවක් ඇති කරන ඒක අභිජ්ජා නෙවෙයි. ඒකනේ මෙතන අභිජ්ජා. අභිජ්ජා කියන එක මේ තමාට වේවා කියන ඒ අදහස. ඒක අභිජ්ජා. ඒ අභිජ්ජාව කයින් වචනෙන් ක්‍රියාවට නොනැංගුවත් ඒක අකුසල කර්මපතය. අකුසල කර්මපතය. සමහර විටක ඒක ක්‍රියාවට නංගන අවස්ථාවයි. සමහර විටක කයි සමහර විටක වචනෙන්. ඒ වචනෙන් කියන්නට පුළුවන් ඒ අභිජ්ජාව කියන එක වචනයට කවනවා වචනයට ගන්වනවා ගන්වා කතා කරත් ඒ එහෙම නැත්නම් අපේ පය ආදී මේවා එහෙම නැත්නම් තමන්ගේ ශරීරෙහි අංග ප්‍රත්‍යංග ඇස ආදී එහෙම ඇසින් කතා කරන්නත් පුළුවන්. අන්න ඒ වගේ එහෙම අභිජ්ජාව උපදින්නට පුළුවන්. ඒ එතකොට කය ක්‍රියාත්මක. කය ක්‍රියාත්මක කියන්නේ කාය විඤ්ඤාණ තියෙන්නේ ඒ කෙරේ. අනභිජ්ජා අව්‍යාපාද සම්මාදිට්ඨි කියන ඒවත් ඒ කුසල කර්මපත. ඒ මන කර්ම කර්මපත්. ඉතින් ඒවා කුසල්සිත වලින් අර අකුසල්සිත. ඉතින් කුසල් අකුසල් කියන මේ බෙහෙදයක් අප දැනගෙන තිබෙනවනේ. ඒ කුසල් කියන කොටසක් තිබෙනවා හිං කියන කොටසක්. හිං කියන්නේ කුසල්ම නෙවේ. කුසල් කියන්නේ හිංම නෙවේ. නම් කියත හැකි කුසල් කියන්නේ පිනුයි කියලා මක් නිසාද? ඒ දෙකෙන්ම සැප ලබා දෙන බැරි. හැබැයි ප්‍රධාන කුසලෙහි ප්‍රධාන වැඩේ ක්‍රියාව කෘත්‍යේන අකුසල් නැති කිරීම. අකුසල් නැති කිරීමයි කුසලයට අයත් වෙන්නේ. විනයි කියන එක ඊට වෙනස්. විනෙන් කරන්නේ යහපත් ක්‍රියාව, හොඳ ක්‍රියාවක් සිදු කර, හොඳ දෙයක් කරන. දැන් දාන සීල භාවනා අපචායන වෙය්‍යාවච්ච පත්තිදාන පත්තානුමෝදන ධම්ම සවන ධම්ම දේශන විද්ධි කම්ම යා දස පින් පුණ්‍ය ක්‍රියාවන් දක්වනවා. දස පින් කිරිය වත කියලා අපි ඒවා ඉගෙනගෙන තිබෙනවා. ඒ දස පුණ්‍ය ක්‍රියාවන් සිදු කිරීමේ උපදනා සිත් කුසල් සිත්. ඒ සිත් වශයෙන් ගත්තම පින් සිත් කියලා කොටසකුයි කුසල් සිත් කියලා කොටසකුයි එහෙම වෙනම නැහැ. ඒ කුසල් සිත්මයි. නමුත් අර කුසලයේදී චේතනාවට වඩා චේතනාව නැතුවනේ චේතනාව තමයි කර්මය කියලා ගන්න. කුසලයේදී විරතිය ඉස්මතු වෙනවා ප්‍රධාන වෙනවා. දැන් ප්‍රාණඝාතයෙන් වැළකීම කුසලයක්. ප්‍රාණඝාතයෙන් වැළකීම කුසලයක්. එනි කියනවා එතකොට ජීවිත දාණය දීම පුණා. එයා අපට පුළුවන් මේ මරන්නට ගෙන යන ගවයෙකුව නිදහස් කරගන්න. අපි ඒ කරන්නේ කුමක්ද? ඒ සතාට ජීවිත දාණය දෙනවා. ඒක පිනක්. අපි ඒ අකුසලයෙන් වැළකුණා නෙවෙයි, අපි නෙවෙයි මරන්න ගියේ. ඒක පිනක්. දැන් අකුසලයෙන් වැළකීම කුසලයක්. ඒකයි එතන දක්වන්නේ. ඒ නිසානේ දස කුසල කර්මපත දක්වන තැනදී ප්‍රාණඝාතයෙන් වැළකීම, ආනාතිපාතා වේරමණී, අදින්නාදානා වේරමණී, කාමීස් මිච්ඡාචාරා වේරමණී, සුසාවාදා වේරමණී, විසුනා වාචා වේරමණී, කරුසා වාචා වේරමණී, සම්පක්ඛලාපා වේරමණී, ඒවා කුසල. ඊළඟට වැළකීම අවස්ථා, ඒක තමයි ප්‍රධාන එක. දැන් බොහෝ දෙනෙක් දැන් අනිත් අවස්ථා වලදී විරමණයට වඩා චේතනාව ඉස්මතු වෙනවා. දැන් අපි පන්සිල් ගන්න, තව ආජීව අෂ්ටමක සීලය ගන්න සමාදන් වෙන, එහෙම අවස්ථා වලදී අපි කියනවා අපි මේ වළකින්නට අවස්ථාවක් ලැබුණේ නැහැ. විදුනේ නැහැ. එහෙම ඒ සමාලන් වූ අය ඒ සමාදන් වීමත් කුසල් සිත. චේතනාව හොඳ නරක චේතනාව නෙවෙයි. මේකෙන් වැළකීමයි තමන්ට තිබෙන්නේ. මොකද එතන ප්‍රධානත්වයේ උසුලන ධර්මය විරතිය නෙවෙයි. ඒ වැළකීමට තිබෙන චේතනාවයි. එතන තමන්ට ඇති වෙනවා එම අංගීමක් පහළ වෙනවා. මේකෙන් මම වළකිනවා. නම් නියම වැළකීම ඒ අවස්ථාවක් දෙන්නට ඕන. උදේ සමාදන් වන, දවල් සමාදන් වන, සවස සමාදන් වන කෙනෙක්. එහෙම නැත්නම් හැම කෙනෙකුම ප්‍රාණාතිපාතා වේරමණී කියලා සමාදන් වෙනවා. එහෙම කෙනෙක් ඒ ප්‍රාණඝාතයෙන් වැළකීමට අවස්ථාවක්ම ලැබුණු කල්හි සමහර කෙනෙක් විසකුරු සතා නාරන් නම් අත්නාරින්න කියලා මරන්නේ. මොකෝ ප්‍රාණඝාතයෙන් වැළකීමක්? කොතනද සිදු වුණ වැළකීම? ඒ වැළකින බව එක විදිහක පරීක්ෂා කිරීමට පැමිණෙන අවස්ථාවක් වේ. Taman වැළකිනවට දැන් සමහරුන්ගේ වැළකීම කොහමද කියන එක විතරයි. ඒ අවස්ථාවේදී ඕන එකක් කරමු. ඊට පස්සේ සමාදන් වෙනවා. ඒ සමහරු හිතනවා අපි ප්‍රත්‍යඥයි. එහෙම හිතන්නේ. එහෙම කියනවා. ප්‍රත්‍යඥයි. ඒ නිසා වැරදි සිදුවන්නට පුළුවන්. ප්‍රත්‍යඥ කෙනෙකුට වැරදි සිදු නොවි ඉන්නට බෑ. ඒ නිසා මේ ප්‍රත්‍යඥ දෝෂය නිසා මේක කියලා වැරද්ද කරලා ඊළඟට සමාදන් වෙනවා. ඒක ඒතරම් උසස් එකක් නෙවෙයි. වැරදි වෙන්නට පුළුවන් තමයි. ඒ වුණත් උත්සාහය තිබෙන්නට ඕනේ කොහමද? දිවි හිමියෙන්. දිවි හිමියෙන් දිවි යතක්. මේ වැරද්ද කරන්නේ නැtei. එහිමයි ඒ සමාදානිය දෙන්නේ. ඒකයි උසස් සමාදාන. එතකොට ඒ තැනත්තාට එහෙම අවස්ථාවක් ලැබෙන කල්හි සමහර විටක තමා රත්නායේ සීලය රැකගන්නට බාධාව වන්නට පුළුවන් තමන්ගේ හොඳම ඥාතිය ළඟම ඥාතිය බාධාව වන්න. එහෙම අවස්ථා තියෙනවා. මේ ඥාතියව රැකගන්න ඥාතියගේ වුමනාව නිසා තමා සමාදන් වූ ශික්ෂාපදයේ කඩන. කරනවානේ දැන් ඉන්සානේ අපේ බරපතේ විසුද්ධි මාර්ගයේ යනනේ සිල් රකින්න හැටි කියන්නේ අත්ති සීලං ඥාති පරියන්තං අත්ති සීලං යස පරියන්ත එහෙනම් ඒ ලාභ පරියන් අත්ති සීලං ලාභ පරියන්ත ලාභයක් ලැබෙන අවස්ථාව ආවම මොන සීල්ද ශීලය කැපකොට ලාභය ගන්නවා. අනේ ඒ දිදී ඒ නිසා මේ කුසල් කරනවයි කියන්නේ අමාගේ කුසලිය. පින් කියනේව කරනවා. නේ? ගංජමුදල් අල්ලක් දන් දෙනවනේ. ආව. බකච්චප් කාර්ය. දන් දෙනවා. ඒ පින් කියනේව කරත් හැකියි. කුසල් කියනේව බොහොම අමාරුයි. ඒ දැලකි. ඒ නිසා මේ කුසලය සීලයටයි සම්බන්ධ. ධන වශයෙන් සීලයට. එතකොට සීල සමාධි ප්‍රඥා කියන මේ තුනම මේ කුසලයට වැටෙනවානේ. නේ? සීල සමාධි ප්‍රඥා කුසලයට අදාළයි. සීලය මේ කාමාවට කුසල් සිත්. අපි ඒ අකුසලෙන් වළක්නවා. ඒ අවස්ථාවේදී වළක්නවා. ඒ කුසල් සිතෙන් කරන වැළකීම. සමාධිය චිත්ත සමාධිය උපදවා ගත්තම සිතේට පැමිණෙන නීවරණ ධර්මයන් නිසා යම් යම් වැරදි වලට වැටෙනවානේ එයින් වැටෙනවානේ ඊළඟට ප්‍රඥාව ඒ ප්‍රඥාවෙන් උපදවා ගන්නා කුසලය ලෝකෝත්තර කුසලය සම්ඡේද වශයෙන්ම වළකිනවානේ විරතිය සම්ඡේද ප්‍රතිය විරමණයම සිදුවන්නේ ඒව කුසල පින් කියන දන් දීම කියලා මොකද දන් දීම නිසා ඒ දෙන දාණය ඒ වස්තුවට ඒ දීදෙන් ලබන තැනැත්තාට තමන් යම් උපකාරයක් කරනවා. ඒ කරන උපකාරය නිසා ඔහුට ලැබෙනවා. දැන් අපි ආහාර පාන දන් දුන්නොත් ඒ හේතු කොටගෙන ඒ කාලය තුලදී ඒ ආහාරයෙන් ලැබෙන ප්‍රයෝජනය හැටියට ඔහුට ලැබෙන ඒවත් දිනනවනේ. නේ? මොනවාද? ආයු. කියන්නේ ආයු වන්න සැප බල ප්‍රඥා කියලා කියනවානේ. මොකද ආයු කීවේ නොකා හිටියොත් මැරෙන්නට පුළුවන් නේ. දෙවියෙකුට නම් එක වේලක් වැරදුනත් එක මොහොතයක් මිනිසෙකුට එහෙම වෙන්නේ නැහැ. නමුත් ඒක ආයු පාලනයට හේතුවක් නේ. නේ? ඒ එහෙම නෙන්නේ. ප්‍රතිවීක්ෂා විදිහ කියන්නේ ඒ විදිහනේ. විමස්ස කායස්ස පිටියා යාපනාය. ඒ කයේ යකීමට අවශ්‍ය දෙයක් ආහාර ඒකත් වෙනවා. ඒ අනිත් එක ඒ දීම නිසා ඒ අනිත් තැනත්ත ලබන ඒ සප සම්පත් යමක් ලබනවානේ. ඒ තමන්ට එහි එහි ආනිසංශ තමන්ට ලැබෙනවා. එහි ප්‍රයෝජනය අනුතුරු ආත්ම භාවයකදී නේ. ඒකනි බුදුරජාන් වහන්සේ වදාරන්නේ දිව්‍යමය වූද මානුෂික වූද ඒ ඊට අනුරූප ආනිසංශ ලබා ගන්නට පුළුවන්. ඒ සාමයේ ඒ පින කියන එක සැපයට කාර්ය. සැපයට කියන්නේ දුර්ගතියට යන්නේ සිල් නැති බව නිසා. ඒ කියන්නේ අකුසලයේ නිසා. ඒ සිල් නැති බවයි ඒකට තියෙන්නේ. ඊළඟට දුර්ගතියෙහි ඉවද ඇතැනි දුර්ගතියෙහි තමා කරති වෙන සින්වල යම් යම් ඒ විපාක දිනන අර ප්‍රවෘත්ති විපාක කි ප්‍රවෘත්ති විපාක ලැබෙන මේ ප්‍රවෘත්ති විපාක ලැබෙන පින් වල ප්‍රවෘත්ති විපාක ලැබෙන නම් තමන්ට සුගතියකට යන්නට බැරි වුණේ සීල් නැති කම හේතු කොටගෙන ඒ නිසා ඒක තේරුම් ගන්න ඕනේ දෙකෙහිදීම අපට අපට යම් යම් අවස්ථාවලදී උපදනා උසල් සිත් වලදී තමයි අපි දන් දීම ආදී ඒ ක්‍රියාවන් සිදු කරන්නේ සතුන් මරීම ආදී එබඳු අකුසලයන්ගෙන් වළකින්නේ සිත් වශයෙන් වෙනසක් නෑ නමුත් ඒ සිත් වල හේතුන ධර්මයන්ගේ වශයෙන් තිබෙනවා වෙනස් ඔයා කව් කියන්නේ පාපේ කියන්නේ සැපේ තමන්ට ලබා නොදෙන පාප පයි කියන්නේ ඒකට නා කුසලයේ කියන එක. පුණ්‍ය පාප ඒ වචන දෙක පාවිච්චි කර තිබෙනානේ. එතකොට පින සැපතට හේතුයි. කුසලය ඒත් සැපයට හේතු වෙනවා. මේ දුකෙන් නිදහස් කිරීමට විභාල් වන්නේ මොකක්ද? දැන් තව පිළිහෙකින් බුදුරජාණන් වහන්සේ අර නිදිකණ්ඩ සූත්‍රයේදී එහෙම වදාරලා තිබෙනවා. ඒ දාන ආදී ඒ පින් නිදි නිදේති පුරිසෝ ගම්භීරයෝද කන්තිකේ ආදී වශයෙන් දැක්කෙන ඒ එතන දාන ආදී පින්කම් ගැන කියනවා. ඒ පින්කම් ගැන සඳහන් කරලා උන්වහන්සේ වදාරනවා ඒ නිසා කෙනෙකුට ලබාගත හැකි සම්පත් අන්තිමටම දක්වනවා ලෞතරා බුද්ධත්වය. ලෞතරා බුද්ධත්වය සක්ක සම්පatti චක්කවර්ති සම්පatti රසේ බුදු බව ඒ රුත්‍රා බුදු බව ඒ ලබා දෙනවා. ඉතින් ඒකට තමන් අර කුසලයෙන් කෙරෙන සීලෙහි පිහිටන්නට සීලෙහි නොපිහිටා කරන පින් තියෙනවානේ ඒවා එතරම් උසස් පින් දෙන්නේ නැහැ. සීලෙහි නොපිහිටා ඒ නිසා මේ ඔය සීල් සමාදන් කරවන්නේ යම් යම් පින් කරනකොට අර සීල සමාදන් කරගන්නේ ඒ මොහොතේ තමන් සීලවන්තයෙක් කරන්නේ. එයා කුමාරි ඉතින් ඒ කුසල අකුසල කියන මේ කර්ම පිළ. කුසල කර්ම අකුසල කර්ම. එහෙමයි කර්ම පිළිබඳව දක්වන්නේ. ඉතින් ඒ කර්ම කතා. මට මම දෙනවා නෑ ඒක ඉතින් ඒ අභිජ්ජාව වෙන්නේ ඒක තමාට දේවා කියලා මේ අදහස ඇති කරගෙන උනාමනේ. දැන් Taman කැමති දෙයක් තිබේ නම් ඒ කැමැත්ත නිසා අයිතිකාරයාගෙන ඉල්ලා ගන්න එක ඉල්ලන එක නෑ. ඉතින් ඉල්ලන එක Taman කැමති නිසා ඉල්ලන්නේ නේද? දැන් Taman නැති නිසා ඉල්ලන්නේ අන්ට එක ඒ ඉල්ලනකොට ලෝභය ඇති වෙන්නට පුළුවන් නෑ. ලෝභය ඇති වෙන්නට පුළුවන්. ලෝභය ඇති වෙන්න පුළුවන්. ඈ? නෑ නෑ ඒක වරදක් නෑ. ඒක නෙමෙයි. ඒක දෙකක්. ලෝභය තියෙනවා. ලෝභය තියෙනවා සමහර විටක හිතේන අඩරුව සලකන්නට පුළුවන් ලෝභයට නොඇති. ඒ එතකොට බොහෝ විට වැඩෙන ලෝභය. ඒ ආසාවියට නැවත නැවතත් කැමති වෙනවානේ. ඒ වගේ තත්ත්වයන් තියෙනවා. ඉතින් හැබැයි මේක බොහෝම මේ ඒ සමහර අවස්ථාවලදී ඒ කුසලය සහ අකුසලය කියන මේ දෙක වෙන් වෙලා තිබෙන්නේ ඉතා තුනී සීමාව. ඉතා තුනී එකකින්. ඒ නිසා තමයි බොහෝ දෙනෙකුට මේ තමාට ඇති වූයේ අකුසලයක්ද කුසලයක්ද කියලා තෝරා බේරා ගන්නට බැරි. බොහෝ විට තමාම අකුසලය ඉපදිලා තමා කුසලයක් ඉපදුනයි කියලා රැවටෙන්නේ. එහෙම තමයි. ඈ? ඒකයි මේ ධර්මයේ හොඳට දැනගන්න. ධර්මයේ තාම හොඳට ඒකට නුවණ හරියට තියෙන්නේ. නුවණනේ මේ ඔක්කොම කරන්නේ. මේ හොඳ නරක යහපත අයහපත ඇත්ත නැත්ක යුක්තිය අයුක්තිය ඒවා හරි හැටියට වෙන් කරගන්නට පුළුවන් නුවණ. නුවණ දියුණු කරගන්න. මේ අභිධර්මය ඉගෙනීමට කෙනෙකුට නුවණ ඕන. නුවණ ඕනේ මොකද අභිධර්මය කියන්නේ වචන මාත්‍රයක් නෙවෙයි. වචන ටිකක් නෙවෙයි. ඒ වචන වලින් කියවෙන යමක් තිබෙන. ඒ පිළිබඳ තමන්ට තිබිය යුතුයි හරි නිශ්චිත බව. ඒ නිශ්චිත බව ඇතිවන්නේ නුවණ නිසා. එතකොට නුවණ උමනා කරනවා ඒ ධර්මයේ ඉගෙන ගන්න. හරි හැටියට දැනගන්න. අනිත් එක ඒ ධර්මයේ ඉගෙනගෙන ඒ නැවත නැවත පරිශීලනය කරන විට ඒ ගැන නැවත නැවත සිතන විට තමන්ට ඇති වූ නුවණ තව තවත් දියුණු වෙනවා තියුන්නේ. එහෙම එකක් අභිධර්මය. ඒ නිසා සමහරේ අභිධර්මයකට කැමතියි. එහෙම ඊයේ මට තිබුණා සක්මේ කැනකට කතාවට යන්න. ඒ කැනදී ඉතින් මේ මිනිස්සුන්ගේ උමනාවට මගේ උමනාවට නෙමෙයි. මගේ නමත ඉදිරියෙන් අභිධර්මාචාර්ය එළිය බුද්ධදාසනා. ඉතින් එතුනේ කතා කරපු කීප දෙනෙක්ම මේ අභිධර්මය ගැනයි කීවේ. අභිධර්මය ගැන කීවේ අපිට ඒ අභිධර්මය විතරක්ම හිතා ගන්නටත් බෑ, තේරුම් ගන්නටත් බෑ. ආදී එහෙම කතා. වෙනකත් තමා මූලාසනේ වැඩ සිටි. හාමුදුරුවෝ කීවේ ඒ මිනිසුන්ම හදන්න ඕන කරන ධර්මයේ කියන කොටස් දෙකක්. ධර්මයේ යහඳුරු කීවේ නැසේ උදත් නමක් තමයි. මේ අපේ ධර්මයේ ඉන්නවා සදාචාරාත්මක කොටස. ඔය ඉංග්‍රීසියෙන් කියන්නේ ethics කියලා. ඒ සදාචාරාත්මක කොටස. අනිත් එක දර්ශනාත්මක කොටස. දර්ශන. ඒක මේ අභිධර්මයක් ඇතුළත් වන්නේ ඒ දර්ශනීය පැත්තටනේ. නමුත් ඒ අය කවුරුන් තේරුම් ගෙන නැහැ. මේ අර සදාචාරාත්මක පැත්ත දියුණු කරන්නට අභිධර්මයෙන් ලැබෙන පිටු අහල කොයි තරම්ද කියන එක දන්නේ. ඒ මගේ කතාවලට ඉස්සෙල්ලම ඒ අය කතා කරේ මට පිළිතුරු දෙන්න තිබුණා. නමුත් උන් කතා කරේ මගේ කතාවට පස්සේ. ඒ සදාචාරාත්මක පැත්ත දියුණු වන්නට අභිධර්මයෙන් ලැබෙන පිටු අහල කොයි තරම්ද. මොකද මේ වැරද්දක් කියන එක නරක දෙයක් කරනවා. ඒ කොහොමද කළේ? මොකෙන්ද කළේ? නිකන් කළාද නෑ. ඒකට සිතක් ඇති. මේ සිත දිහා බලන්නට උගන්වනවා. ඉතින් ඒක කොයි තරම් එකක්? ඒක දන්නේ නෑ. ඒක බොහෝ විට තේරුම් ගන්නට බෑ අභිධර්මයේ. ඒ නිසා මේ අභිධර්මයට විරුද්ධ හුඟක් දෙනවා කියන්නේ. එන්නට මේක තේරුම් ගන්නට අමාරුයි. අමාරුයි ඒ තරම් සියුම් දෙයක්. එබැවින් නාගසේන හාමුදුරුවෝ මිලිඳු රජතුමාට ප්‍රකාශ කළේ මහරජා බුදුරජාණන් වහන්සේ ඉතා දුෂ්කර දෙයක් සිදු කළේ. මොකක්ද ඒ දුෂ්කර දෙය? කෙනෙක් මේ මහා මුහුදේ අපි කියමු ඉන්දියන් සාගරෙහි වතුර ටිකක් අතට අරගෙන දෝතට අරගෙන ඒ වතුර දෙදෙනා නම් විග්‍රහ කරනවා නම් මේ යමුනා ගඟේ වතුර, මේ අචිරවතියෙහි වතුර, මේ ගංගානම් ගඟේ වතුර, මේ මහී ගංගාවේ වතුර ආදි වස්සේ මේ ත්‍රිකුණ්ඩේ එහෙම බෙදා දක්වන්නට පුළුවන්. එහෙම පුළුවන් කමක් ඇති වුණා. ඒක අමාරු බැරි දෙයක්. එහෙම ඊටත් වඩා දුෂ්කරය ඒ සිතක් කරගෙන. ඒ සිතෙහි යෙදෙන මේ රස්තය, මේ වේදනාව, මේ සංඥාව, මේ චේතනාව, මේ ඒකාග්‍රතාව ආදී වශයෙන් මේ ධර්ම වෙන් කරලා තියෙනවා. ඉතින් වෙන් කරලා පෙන්න පමණක් නෙවෙයි ඒ එක එක ධර්මයකගේ තියෙන තත්ත්වය. දැන් අපි නිදර්ශනයකට ගත්තා. රූප සංඛාම අපි කතා කරන්න පුළුවා. නිදර්ශනයකට ගත්තා. ලෝභයයි ලෝභයයි මෛත්‍රියයි. මේ ලෝභයේ තිබෙනවා නොයේ ආකා. ලෝභය ඇතිවෙන හැටි. ඒ වස්තුන්හි ලෝභය උපදින. අයිරින් ඒ ලෝභයටම ලැබෙන නම් පිළ. ලෝභයට දෙවෙන නම් අපි පාවිච්චි කරනවා. භාෂාවේ තිබෙනවා හිම නාම. ඒ ලෝභයට පාවිච්චි කරනවා. අභිරාගයේ ප්‍රේමයේ ආලේ යාදි ඒකේ එකම නෙවෙයි ස්වභාවයේ ලෝභයේ වස ධර්මයක් වශයෙන් ගත්තම ලෝභය තමයි ඒ ලෝභයේ ඇතිවන ආකාර නානත්වයක් ඒ පෙන්වන්නේ ඈ ඒ සමහර විටක ඡන්දයක් තියෙනවා ඒ කියන්නේ ලෝභයේ වශයෙන් ඡන්දය කියලා කියනවා වෙන එකක් ඒ දැන් කාම ඡන්ද කියන තැනදී ලෝභයේ සංහාව ඒ ඉතින් එහෙම නොයේ විසිතුරු කම් තිබෙනා එකම ධර්මයක ධර්ම ඉතින් ඒ එකම තිබෙනවා මෛත්‍රිය කියන එක දැන් මේ මෛත්‍රිය කියන එකටම පාවිච්චි කරන වචනයක් තිබෙනවානේ ඔය මේ වෙනත් ආගමිකයන් ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ නැහැනේ මෛත්‍රිය කියලා ඒගොල්ලෝ කියන්නේ ප්‍රේමය අසල් වැසියාට ප්‍රේම කරනවා ඒක මේ ඒ අය ඒ ප්‍රේමය කියන එක අරගෙන නෙවෙයි කියන්නේ. ඒ මෛත්‍රිය කියන තේරුම තමයි තියෙන්නේ. නේ? එහෙම නැත්නම් අර විදිහේ ඒ විදිහේ මේ තේරුවක් ගැන වචනයක් පාවිච්චි කරන්න එකක් නැහැ. එතන ප්‍රේම කරවේ කියන්නේ මෛත්‍රිය කරව කියන එකද? ඒ අය දන්නේ ඒ ප්‍රේම කියන වචන. ඒ මෛත්‍රිය කියන එක තමයි. නමුත් මෛත්‍රියයි ප්‍රේමයයි කියන එක බොහොම වෙනස්කම් ඒ නිසා තමයි ඒ නිසායි දැන් රාග චරිතයේ රාග චරිතයේ දැන් චරිතත් බෙදෙනවා අප අතර ඒ මේ චරිතවත් අය සිටින මේ ඒ කාරණේ හේතු කොටගෙන අපට අපි හරියට යුක්ති යුක්තව සලකනවා නම් යුක්ති යුක්තව සලකනවා නම් කා කෙරෙහිවත් අපට ඇති කරගන්නට බෑ අමනාපය නපුරුසිත තරහව මොකද කියන්නේ මේ චරිතවත් අය මේ ලෝකෙහි සිටින්නේ ඌ වරද කුමක්ද ඒ තැත්තා දැනගත්තේ නැහැ ඒ තමාගේ චරිතයෙහි තිබෙන ඒ උත්සන්නව පවත්නා වූ ඒ චරිත ගතිය පාලනය කරගන්න ඌ දැනගත්තේ නැහැ ඒ වරද හේතු කොටගෙනයි ඒ චරිතය ඉස්මතු වෙලා එයින් කෙරෙන වැරදි කෙරේ. වැරදි කෙරේ. ඉතින් එහෙම වැරදි කෙරුණාම ඒක තේරුම් ගන්නට ඒ ධර්මයේ තියෙන වැරැද්ද. ඒ ධර්මයේ තියෙන වැරැද්ද. එහෙම නැතුව පුද්ගලයයි කියලා කවුද ගන්නට තියෙන්නේ? පුද්ගලයයි කියලා ගන්න කෙනෙක් නැහැනේ. ඒ ධර්ම tattvයේ තියෙන දෝෂය දකින්නට ඕනේ. ඉතින් ඒක තම තමන් එකිනෙක නා දකින්නට ඕනේ. මේ දැන් තමා ගැන සලකනවා මා නරක කෙනෙක් වන්නේ කෙසේද කොහොමද නරක කෙනෙක් මගේ ශරීරයෙහි තිරෙන අඟපසඟ කුණියලා වැටුණත් නරක කෙනෙක් වෙන්නේ නැහැ සිත නිසායි ඒ තත්ත්වය ඇතිවන්නේ සිත නරක නම් ඉතින් ඒ සිත හැමතිස්සෙම නරක නෑ කෙනෙක් හැමතිස්සෙම නරක නෑ ඉතින් නරක ගති වලට හොඳ හැටි ඉඩ දීලා ඒ தത്വෙම ජීුණු වෙන්නට ඉඩ හැරියොත් එහෙම පුද්ගලයෙකු තමයි නරක කෙනෙක්. ඒ බලන්න නරක මිනිසුන් කියනයි ඒ අයගේ සමහර විටක දක්නට ලැබෙන කොයි තරම් හොඳ ගති තිබෙනවද? කොයි තරම් ආත්ම පරිත්‍යාගයෙන් අන්‍යයකට පිහිටවන්නට ලෑස්ති වෙන මේ නරකය කියලා සලකන මිනිසුන් ඉන්නවා. නරකය. එහෙම මිනිස්සු. ඉතින් ඒ මතුවේ මොකක්ද? ඒ මතුවේ එතනත්තාගේ හොඳ ගතියක්. ඉතින් ඒක කෙනෙකුට පුළුවන් නම් ඒකට පෝහර බාල වර්ධනය කරන්න. අර නරක ගති දුරු කරගන්න. ඔහු කොයිතරම් හොඳ කෙනෙකු වේද? ඒක නෙමෙයි ධර්මයේ තියෙන්නේ. ධර්මයේ ඒකයි. අපි කවුරු හොඳයි නෙවෙයි. අපි කවුරු නරකමත්. ඒ හොඳ නරක කියන දෙකම අපතුල උතුරු. වරින් වර උතුරු. ඊර්ෂ්‍යා, ක්‍රෝධ, මද, මාන ආදී කොට ඇති ධර්ම අපතුල උතුරු. ඒ වගේම අපතුල ඇතැම් වෙලාවලදී ඒ අවස්ථාවවලදී ඇති වෙනවා හොඳ ගති. ඒ නරක ගති තේරුම් ගන්නට අපිට වෙලා තිබෙන වරද කුමක්ද? ඒ නරක ගතියක් ඇති වුණාම අපි ඒක සලකන්නේ අපේ හොඳ ගති. ඒ වරද අපට තරහා ගියත් තමයි තරහා යාම තමයි හොඳ ගතිය. ඒක හොඳ ගතිය. අන්න එහෙම සලකන ගතිය. ඒ අනේකයි අපට තියෙන වරද. එහෙම නැත්නම් අපි එකිනෙක වෙනා පුරුදු වුණොත් අපට ඒ අවස්ථාවවලදී ඇතිවන්නා වූ ඒ සිත විග්‍රහ කොට බලන්න පුළුවන් කම. ඒ නිසා ඒ සිත ඇතිවීම නිසා මම උසස් තැනට ගියාද නැත්නම් පිටියට වඩා පාත් වුණාද? එහෙම බලන්න පුළුවන් කම. අපට පුළුවන් ක්‍රමයෙන් උසස් තැනට යන්න. ඒකටයි ධර්මයේ ඕන කරන්නේ. ධර්මයේ කියන්නේ කුමක්ද? අභිධර්මයේ කියනකොට ඒක ධර්මයේ කියන එකට විශේෂ වචනයක් යොදලා තියෙනවා. අභි කියන උපසර්ගයක්. හරි ධර්මයේ කියන්නේ. මම දන්නේ මොන කරුණ රුධිරනේ ධර්මයේ පුළුවන් සමහරට. මේ ධර්මයේ කියන්නේ ධර්මයට දෙන එක විග්‍රහයක් නිර්වචනයක් තමයි චතුසු අකායාදිසු වට දුක්ඛේසු අපතමානේ කත්තා ධාරේති ධම්මෝ අතර අපායාදී වූ වෘත දුක්ඛේහි වැටෙන්නට නොදී දරණ බැවින් ධර්මයයි කිය. සතර අපායාදී වෘත දුක්ඛේහි වැටෙන්නට නොදී දරණ බැවින් ධර්ම. ඉතින් බලන්න ඒ ධර්මයේ නම් අප පිළිගෙන මේ පිළිපැදීමට යක්න දරන්නේ උත්සාහ කරන්නේ සතරපායට යන බව සිදුවෙන්නට බෑ නේ. සතරපායට නොයන බවක් එයින් සිදු කරන්නේ. ඒ ධර්මයේ දැනගත්ත අප සමහර විටක මේ ධර්මයෙන් පෙරදරි කරගෙන අපායට යන වැඩ කරනවා නම් කොයිතරම් බයවන්නේ.